පුස්සල්ල ශ්‍රී පුඤ්ඤෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. ඒ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝභක්ඛයෝ කම්මක්ඛයා දෝසක්ඛයෝ කම්මක්ඛයා මෝහක්ඛයෝ කම්මක්ඛයා සංවත්ථති තී මෙම ධර්මානුශාසනාවට සවන් දෙන දහමෙහි ගැඹුරු වෙන දහමට ලැබි සදහවර පින්වතුනි වත්මන් සමාජයේහි වැරදි ආකාරයක ජීවන රටාවක් පුරුදු කරගෙන ඒ නිසාම ජීවිතයේ දුක්ඛාන්තයක් කරගන්නා වූ අයද නැතුවා නොවේ. ඒ වගේම මෞපියන්ගේ හෝ ගුරුවරුන්ගේ නැත්තම් පූජ්‍යපක්ෂය අවදාස අනුශාසනා ලබා ගනිමින් ලෞකික වශයෙන් ජීවිතය සාර්ථකවත් කරගත්තා වූ අයත් නැතුවාම නොවේ. අප මේ ධර්මදේශනාවන් කරනු ලබන්නේ ඒ යහපත් ජීවිත ගත කරන අය සඳහා ඊටත් එහාට බුදු සමයෙන් හඳුන්වා දී ඇති ගැඹුරු දහම සරණ කරගමින් ගනිමින් දුක වෙනුවට දුක නැති වූ තැනකින් ජීවිතේ ගෙන යන්න පුළුවන්කමක් තිබෙනවද කියලා හොයලා බලන්නයි. ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම් මූලික වශයෙන්ම කේන්ද්‍රගත වී තිබෙන්නේ දුක නැති වූ තැන පැහැදිලි කිරීම සඳහාමයි. එබැවින් ජීවිතේ දුකක් හටගන්නේ දුකක් බහුලවන්නේ කෙසේදයි අපට ජීවිතේ කල්ැතුම් තේරුම් යනවා නම් හොඳයි. එවිටේ දුක්වලට හේතු එක් රැස් කරගන්නේ නැති ජීවිතයකට අපට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙත් වර්තමාන සමාජයේ පවතින ප්‍රවණතාවයන් තානුව ගත් කල එබඳු තත්ත්වයක් අවශ්‍යයි කියලා බොහෝ දෙනා උපකල්පනය කරන්නේ නැහැ. වත්මන් සමාජ සැකැස්මට අනුව ගත් කල ජීවත් වී අවසන් වෙලා බණ දහමට යන සෙල් සමාදන් වෙන්නට යන පිරිසක් තමයි බහුතරයක් තුළ දකින්න ලැබෙන්නේ. නමුත් බුදු සමයේ ඵල ප්‍රයෝජනය උපරිම ඵල ප්‍රයෝජනය වර්තමානයේට ලබා ගන්න සඳහා නම් මේ ජීවත් වී අවසානයේ ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම එතරම් සාර්ථකයි කියලා මට හිතෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මා ඉදිරිපත් කරපු පැරණි උදාහරණයක් තිබෙනවා. යම් ධර්මදේශනාවකදී ඔබට ආසන්න ලැබෙන්නේ නැති දකින්න ලැබෙන්නේ නැති එසේ වුවද මා ඒ අදත් මතක් කරන්න කැමතියි. අපි හිතමුකෝ කිසියම් උද්‍යානයක නැත්තම් වත්තක පොල් තිබෙනවායි කියලා. අපි හිතනවා නෑමුල් පොල් ගස් තිබෙනවා, කනාටුන පොල් ගස් තිබෙනවා, මැරුණු පොල් ගස් තිබෙනවා. වත්මන් සමාජයේ හොඳ අස්වැන්නක් ලබන්න ඕන නම් ඔබ පොහොර ලබන්න ඕන මියගිය පොල් ගස් වලටද පොහොර ලබා දෙන්නට ඕන. එහෙම නැත්තම් කනාටුයි පල අඩු වෙලා ගිහින් යලිත් ප්‍රාණවත් කරන්න බැරි පොහොර දමා සාරවත් කරන්න බැරි පොල් ගස් වලටද පොහොර දමන්න ඕන. නෑඹුල් ගණේ පොල් ගස් වලටද පොහොර සත්කාරය කරන්න ඕන. අනිවාර්යෙන් අවිවාදයෙන් ඔබ පිළිගන්න කරුණක් තමයි වැඩි අස්වැන්නක් ලබන සඳහා නම් සත්කාර කළ යුත්තේ නෑඹුල් පොල් ගස් වලට කියන එක. ඒ වගේ දහමේ ඵලයේ වත්මන් සමාජයට නෙලා ගැනීම සඳහා නම් ඒ දහම වැපිරිය යුත්තේ, ඒ දහම උකහා ගත යුත්තේ තරුණ වියේදීමයි කියන එක අපි මේන් උපකල්පනය කරනු ලබනවා. ඒ සඳහා සමාජයේ ඉදිරියේ සකසන්න සිදු වෙනවා. තාමත් මේ සමාජයේ ප්‍රතික්ෂේප වූ මාතෘකාවක්. බොහෝ දෙනා කල්පනා කරන්න ඕන ඉවත් වෙලා ඉවරලා පින් කරන්න ඕන පරලෝය යහපත සලසා ගන්න කියලා. පින් කරනවා කියන එක ජීවිතේ අවසානේ කරන්න ඕන කාරණයක් නෙවෙයි. ජීවිතේ පුරාම කරන්න ඕන දෙයක්. මොකද පින කියන එකත් විපාකයේදී ගෙවි යනවා. පින් නැති වුණොත් පව තමයි ඉස්මතු වෙන්නේ. දේවූතස්සපි වබ්බතිච්ඡස්සපි ගීවූතස්සපි උපකාරාණි පුඤ්ඤානි කියලා සුමනා සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ. අපිට මේ දෙවියන් අතර හිටියත්, වහනකමේ හිටියත්, ගෘහස්ත ජීවිතයේ හිටියත්, ආයු වර්ණ සැබ්බල නම් වූ මේ පුණ්‍ය සම්පත්තිය ඒවා විපාක වාරයක්, පුණ්‍ය විපාක වාරයක්. ඒ නිසා එහෙම නියත ජීවිතයක්, නියත වයස් සමයක් නැහැ. යහපත් පරාර්ථකාමී යෙදෙන්නට යටහෙන ඕන කෙනෙකුට ඕන කාලයක පුළුවන්කමක් තිබෙනවා. ධර්මයේ සරණ යනු මේ පරාර්ථකාමී යෙදීම පුණ්‍ය කර්මයන් කිරීමට එහා ගිය දහමක් බව අපේ බෞද්ධින් වටහා ගන්න වෙනවා. මොකද ඔය දහම් සහ සදහම් කියන වචන දෙකක් එහෙම දේශනා වෙන්නේ ඇයි කියලා හිතන්නකෝ. දහම්, දහම් කියන එකේ මෞපියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, සමාජ සත්කාරයන් කිරීම, යහපත් ආකාරයෙන් ජීවත් වීම කියන කාරණා දහම් වශයෙන් සැලකෙනවා. ඒක බුදු සමය තුළ පමණක් නොව අන්‍ය සමයන් තුළ පවා පවතිනවා. නමුත් ඒ සදහම් කියන එකෙන් කියවෙන්නේ ඊට වඩා එහා ගිය කරුණ. ඔය යහපත් ක්‍රියා තුළම පවතින ඊට වඩා නිර්වෘල් දැක්මක් සහිත දෙයක් තමයි සදහම් කියලා කියන්නේ. එබැවින් තමයි සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා කියන්නේ. දහම් අනුගමනය කළ පමණින් ලෞකික සැපහිමේ නොඇරුණාම දුක්ඛ කන්දේ දුක් නිමාවන්නේ නැහැ දහම් වල ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් සදහම් අනුගමනය කරන්න පුළුවන් නම් ලෞකික කාරණාත් ඉටු වෙන අතර අර දුක්ඛ කන්දයන්ගේ නිමාව දකින්න පුළුවන්කමක් තිබෙනවා. මෙවැවින් අප මේ දේශනා කරනු ලබන්නේ දහම් වලට යාගියා වූ සදහමක් කියන එක ඔබ තේරුම් ගන්න වෙනවා. අද මේ සඳහා මම යොදාගත්ත සූත්‍රයට කියන්නේ කම්ම නිදාන සූත්‍රය කියලා. නිදාන වලට කම්ම වලට ඉස්සෙල්ලා අපි නිදාන තේරුම් ගන්න වෙනවා. කොහොමද මේ නිදාන කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔබ නිදාන් වස්තු කියන වචනේ දන්නවා. ඒ වගේම ඔබේ නව නිවසක් ඉදිකිරීමේදී යම් දේවල් නිදාන් කරනවා කියන්න දන්නවා. එතකොට චෛත්‍ය ඉදිකිරි කර්මාන්තයේදීත් යම් යම් දේවල් නිදාන් කරනු ලබනවා. අපේ ඉතිහාසගත කතාවල යම් යම් අය යම් වස්තු නිදාන් කොට තිබෙනවා. පසු කාලීනව ඒවා තවත් කාට හරි අයිති වෙනවා, ප්‍රයෝජන ගන්නවායි කියන එක එකෙන් කියවෙනවා. නිදාන් කියන එකේ තේරුම එහෙමනම් යලි ගන්නට පුළුවන් ආකාරයට ඉතුරු කිරීම කියන එකයි. අන්න ඒ අර්ථයෙන් ගත්තල කම්ම නිදාන කියන එකත් එහෙම එකක් තමයි. කර්ම කියන වචනෙන් කියවෙන්නේ පව් විතරක් නෙමෙයි, පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම දෙකම. එතකොට මේ කර්ම නිදාන කියන එකෙන් කියන්නේ කුමක්ද? කර්මයන් රැස් කිරීම තුළ ඒක නිදන්ගත වෙනවා. ඒ නිදන්ගත වීම තුළ ආපසු ඒක විපාක වාරයක් වශයෙන් ලබා ගන්න වෙනවා. ඒක තමයි නිදානයේ හමුවීම කියලා කියන්නේ. කළ දෙයට ආපසු විපාක වාරයක් හමුවීම. මේ පිළිබඳව තියෙන තවත් ගාථා පදයක් අප මතක් කරලා තිබෙනවා, ඔබටත් මතක් කරගන්න පුළුවන් වෙයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඔබ යම්මාකාරයක වපුරනවා නම් ඒ ආකාරයේ අස්සන්නක් තමයි හමු වෙන්නේ. මෙවෙයින් මේ කර්ම නිදාන කියන වචනේදී කියවෙන්නේ අප චේතනා මූලකට කරන්නා වූ යම් ක්‍රියාකර්මයන්හිදී, ක්‍රියාකාරකම් වලදී නිදන්ගත හේතුවක් වශයෙන් රජවරු වස්තු නිදන් කළා වගේ යලිත් විපාක දීමට අවශ්‍ය හේතුවක් චිත්තසංතානෙහි ඒක රාශි වෙනමවයි. මෙබැවින් ඒවට අදාළ විපාක වාරයකට හිමිකම් කියන්න සිදු වෙනවා. ඒක පව්කම් වලට දුක් විපාක, පින්කම් වල මදපමණට මිනිස් ලොව ලෞකික සැප විපාක, පින්කම් වල බහුල පමණට දෙවියන් අතර විපාක. ඒ තවත් එකක් එහාට ගියාම ධ්‍යාන කුසල පැත්තට ගත්තොත් රූපී අරූපී බමුතල විපාක. මේ විපාක ලබා දෙන්නේ කර්ම නිදාන කිරීමෙන්. නිදානයක් නිදාන් කරපුවම පසු කාලීනව ගන්න පුළුවන් වගේ මේ හේතු ඉතුරු වීම තුළ දිටදම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරි වේදනීය වශයෙන් ඔබට මේවායි විපාකයන් හිමි වෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරුණ තමයි මේ කම්ම නිදාන සිදු වෙන්නේ මොන අමුල් කොටවද කියන එක. ඒ වගේම කම්මක්ඛය සංවත්තති. කම්ම නිදාන සංඛයෝ කියලාත් කියනවා. කර්ම නිදාන සිදු නොවෙන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරලා තියෙනවා. පළමුව කර්ම නිදාන වෙන ආකාරයේ තේරුම් අරගත්තම නිදානයක් සාරා ගැනීමේ තියෙනා වූ යහපත් විපාක ඔබට පෙනුනට කර්ම නිදානයේ තියෙන අයහපත් විපාක තේරුම් ගැනීම තුළ කර්ම නිදාන් කිරීම වෙනුවට කර්ම නිදාන් නොකර ඉන්නට ඔබට කල්පනාවක් ඇති වේ. ඉතිකෝ වික්කවේ ලෝභෝ කම්ම නිදාන සම්භවෝ. දෝසෝ කම්ම නිදාන සම්භවෝ. මෝහෝ කම්ම නිදාන සම්භවෝ. අපි කම්ම නිදාන සංඛයෝ වලට පෙර සම්භව කියන එක හොයන්න වෙනවා. එතකොට ජීවත් වීමේදී යම්කිසි පුද්ගලයෙකුගේ ඒ ඒ මොහොතේ උපදින්නා වූ චේතනාවන් වර්ගීකරණයකට ලක් කරනු ලබනවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ලෝභ දේශ මොහ කියලා. මේ අකුසල මූලයන් වශයෙන් සලකනු ලබනවා. මා මේ ඇතැම් විටක විග්‍රහ කරනු ලබනවා ලෝභ මොහ සහ දේශ මොහ වශයෙන්. මොකද මේ ලෝභ දේශ මොහ තුනම එකට යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ ලෝභ මොහ දේශ මොහ වශයෙන්. එතකොට ලෝභ මොහ යනු ඇලීම සමුලාවයි, දේශ මොහ යනු ගැටීම සමුලාවයි. දෙකම අයිති වෙනවා අල්ලා ගැනීම වලට. දැන් බුදුන් වහන්සේ වදාරන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් කටයුතු කරනවා නම් ඒ චේතනාවන්හිදී කර්ම නිදානය පිණිස හේතු වෙනවායි කියන එක. එබැවින් කර්ම නිදාන වෙනස හේතු වීමේදී සිදුවෙන දේ තමයි මෙලව සහ පරලොව වශයෙන් ආපසු වෙන විපාක වාරයකට උරුමකම් කියන්න සිදුවීම. ඒ කියන්නේ කර්ම නිදානයන් මුල් කොටගෙන සසර ගමන, සසර පැවැත්ම සිදුවෙනවා කියන එක තමයි එතනින් තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. ඒ වගේම මෙහි පවතින ගැඹුරු කරුණු තිබෙනවා තේරුම් ගන්න. මම මෙහෙම කිවට වැටහෙන්නේ නැහැ. මේක තවත් ටිකක් විස්තර කරන්න වෙනවා. පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාව වෙනුවට ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහෙන් සහ මනෝද්වාරයෙන් ගන්නා වූ අරමුණු සමග කරන ක්‍රියා බලදී ෂණයක් ෂණයක් පාසා තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. මේ පිළිබඳව මා මතක් කරන්න කැමති මෙහෙම. ඔය වත්මන් සමාජයේ යම් යම් වෘත්තීන් යෙදිලා ඉන්න අයට වැටුපක් ලැබෙනවා. ස්ථිර රාජකාරී කරන අයට. නමුත් ඒ වැටුපෙන්ම කොටසක් අර්ථ සාධකයේ සඳහා ඉතිරි කරගන්න ලබනවා. ඒ තමන්ට අද ලැබෙන්නේ නැහැ. එබැවින් අද වැටුපෙන් ජීවත් වෙන්න ඕන. නමුත් විසාමික යුගයකදී අවශ්‍ය තැනකදී එය යහපත සඳහා ගන්න පුළුවන්කමක් තියෙනවා. අර්ථ සාධක කියන එකේ තේරුම ඒකනේ. සුදලා සුළු මුදල මුදල එකතු වෙලා විශාල මුදලක් බවට පත් වෙලා එය ආපහු ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ යහපත් ක්‍රියාකාරකම් ගත්තල ඒක අධ්‍යාත්මික වශයෙන් අර්ථ සාධකයක් වෙනවා. යහපතක් අනාගතයේ සලකම් සමනවා. නමුත් අප මේ කතා කරන හදන්නේ අර්ථ සාධකයක් වෙනකොට ජීවිතයේ එකතු වෙන්නා වූ අනර්ථ සාධකයක් පිළිබඳව. අර්ථයක් වෙනකොට අනර්ථයක් සලසන්නා වූ සාධකයක් පිළිබඳවයි කතා කරන්න හදන්නේ. දැන් මේ අර්ථ සාධකේ එක්වර එකතු වෙන්නේ නැහැ. මාසික වැඩපෙන් ටික තමයි එකතු වෙලා විශාල බවට පත් වෙන්නේ. ඒ විශාල මුදලක් බවට පත් වෙනවා. ඒ පිළිබඳ අධ්‍යක්ෂකෙම නැති අය දන්නවා ඇති. අන්නේ වගේ මේ කර්ම රැස්වීම කියන එකත් ටිකෙන් ටික සිදු වෙන දෙයක්. මොහොතක් මොහොතක් පාසා සිදු වෙන දෙයක්. නමුත් අර අර්ථ සාධකයේ ක්‍රමෙන් විශාල වෙනවා වගේ මේ මූලයන් බලවත් වෙනවා. අන්නේ බලවත් වීම තුළ තමයි ය ලෞකික වශයෙන් ගත්කල මෙලොව සහ පරලොවට අර්ථ සාධක වෙනවා අධ්‍යාත්මික වශයෙන් පුණ්‍ය කර්මයන් කියන එක. නමුත් පුණ්‍ය කර්මයන් තුලත් ලෝභය තිබුණොත් සහ පාප කර්මයන් තුල ලෝභය පවතින විට ද්වේෂය සහ මෝහය එය සාධකයක් බවට පත්වන්නේ අර්ථය සඳහා නෙවෙයි අනර්ථය සඳහා. මෙබැවින් අර්ථ සාධකේ නම් තිබුණාට කමක් නැහැ. අනර්ථ සාධකයෙන් නිදහස් වෙන්නේ කියන එක කොහොමද හොයාගන්න වෙන්නේ? මේ අපි විසින් කරන කටයුතු වලදී චේතනාව මුල් කොටගෙන මෙහෙම අනර්ථයට හේතු වෙන සාධකයක් චිත්තසංතානව උපදිනවා. මේක අපි තේරුම් ගන්න වෙනවා. අනේක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ යම්කිසි කටයුත්තකදී ලෝභ හෝ මෝහ, ද්වේෂ හෝ මෝහ මූලික වෙනවා නම්. ලෝභ වලට කියනවා අපි ඇල්ම කියලා. මොහොල්ට කියනවා මම මේ යන මුලාව කියලා. දේශවලට කියනවා අකමැත්ත හේවත් ගැටීම කියලා. මොහොල්ට කියනවා මම මේ යන මුලාව. එතකොට ලෝභයේදී ඇල්ම සහ මම මේ යන මුලාව තියෙන්න පුළුවෙනි. දෝෂයේදී මම මේ යන මුලාව සහ ගැටීම තියෙන්න පුළුවෙනි. එබැවින් අප කම්ම නිදාන සම්බවෝද ඉගෙන ගන්න ඕන, කම්ම නිදාන සංඛයෝද ඉගෙන ගන්න ඕන. දැනගත්තත් තත් කම්ම නිදාන සම්භවෝ කියන එක සිදු වෙනවා. එබැවින් කම්ම නිදාන සම්භවවල තියෙනා වූ ආදීන වටහා ගන්න පුළුවන් වෙනකොට කර්ම නිදාන නොකර ඉන්න. කර්ම නිදාන නොකර ඉන්නට කම්ම නිදාන සංඛය කරන්න. නිදානයට හේතු වෙන හේතු ඉතුරු නොකර ඉන්නට කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. මන්දයත් කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා කියලා බුදුන් වහන්සේ වදාරලා පිවෙන බැවින් දුක ඉවර වෙන්න නම් කර්මක්ෂය කිරීම කරන්න ඕනේ කියන එක. වර්තමාන සමාජයේ බහුතරය කර්ම රැස් කිරීමේ යහපත් පැත්ත තෝරාගෙන තිබෙනවා. ඒට අපට වැරදි කියන්නට බෑ, දොස් කියන්නට බෑ. මොකද කර්මක්ෂය කරන මාවත වැටහි නැති බැවින් සා නොදන්නා බැවින්. නමුත් බුදුරජාණන් වහන්සේලා ලොවට පහළ වී ප්‍රඥාවන්තයන් සඳහා දේශනා කර වදාරලා තිබෙන්නේ දුකින් අත මිදෙන්න තම් කර්ම රැස් කිරීම වෙනුවට කර්මක්ෂය කිරීම අවශ්‍ය වෙනවා. ලෝභක් හේ නිබ්බාණං, දෝසක් හේ නිබ්බාණං, මෝහක් හේ නිබ්බාණං යනුවෙන් අප ඔබට කළා වූ දේශනාවල පදයක් ඔබට මතක් වෙනවා ඇති. නිවීම කියලා කියන්නේ ලෝභයේ, දේසේ, මෝහයේ ෂේවීම නැත්නම් ශූන්‍යත්වයටපත් වීම. ලෝභ, දේස, මෝහයේ. එබැවින් මේ රැස් වෙන ආකාරය පළමුව ඉගෙන ගන්න වෙනවා. මම මේක ඔබට අසුන්දර කතාවක් ඔස්සේ නොව සුන්දර කතාවක් ඔස්සේ කියන්නම්. එවිට ඔබට මේ වටහා ගන්න පහසු වෙනවා. මොකද මේ බුදු සමය තුල හැම දෙයක්ම උපමා රූපක මාර්ගයෙන් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. සමහර විට මේක නමින් මට මතක නැතිවා වෙන්නට පුළුවන්, ව්‍යාග්‍ර ජාතකයේ වෙන්නට පුළුවන්, ව්‍යාග්‍රය සම්බන්ධයෙන් කතාවක් තිබෙනවා ජාතක පොතේ. එහි මා මේ කතාව කියන්න නෙමෙයි කාලය ගන්න උත්සාහ කරන්නේ, ඔබ ළඟ සිදුවෙන්නා වූ මේ සිදුවීම පැහැදිලි කරන්නයි මා මේ උපමාව ගන්නෙ. ඒ සඳහන් වෙනවා දිසාපාමොක් ඇදුරුතුමා ළඟට ශිල්ප ඉගෙන ගන්න ගියාට ශිල්ප උගන්වද්දී ශිල්ප ඉගෙන ගන්න බැරි කෙනෙක් සිටියයි කියලා. ඔහුට ගෙදර ගිහින් ජීවත් වෙන්න බැරි නිසා ඊට පස්ව මේ පණ මියගිය සතුන්ගෙන් පණ දෙන, මියගිය සතුන්ට පණ දෙන ශිල්පයක් නැත්තම් මන්ත්‍රයක් ඉගෙනවයි කියලා පිළිදෙනවා. නමුත් මොහොත මියගිය සතට පණ දුන්නාට මියගිය සතා පණ ඇවිදින් තමන් ඉදිරියට පණින විට නවත්තන මන්ත්‍රයක් හමුුනේ නැහැ කියලාත් කියනවා. දැන් මේ ශිෂ්‍ය පිරිස වනාන්තරයේ දරකඩන් ගිය වෙලාවට මියගිය ව්‍යාග්‍රේකුගේ ඇටකටු තියනවා දැකලා ඔහුට ඒ මන්ත්‍රය අත්හදා බලන්න හිතුණායි කියලා කියනවා. අනිත් අය ගස්වලට ගඩුණායි කියලා තියනවා මේක සැක නිසා. මේ පුද්ගලයා මෙහෙම මේ ව්‍යාග්‍ර ඇටකටු වලට මන්ත්‍රේ මතුරන විට මන්ත්‍රවල තිබෙනවා 108 වර දහස්වර ආදී වශයෙන් මන්ත්‍ර ශාස්ත්‍රයේ සිද්ධ වෙනවා කියලා වචනයක්. ඒ අවශ්‍ය தත්ත්වයට පත් වීම තුළ මේ ව්‍යාග්‍රයට පණාවේදී ව්‍යාග්‍ර නැගිටලා පණ දුන්න පුද්ගලයාම මරණ කාලය අදගෙන මැරී වැටුණයි කියලා තමයි මේ කතාවේ කියන්නේ. මට නම් ඉතින් මේ කතාව අපබ්‍රංශයක්. මොකද මේ ලෝකේ මියගිය ඇටකටු වලින් පණ දෙන්න පුළුවන් ශාස්ත්‍රයක් තියෙනවායි කියලා ජීව විද්‍යාව හදාරන පුද්ගලයෝ වශයෙන් ඔබ කවුරුත් පිළිගන්නේ නැහැ. එහෙනම් මේ කතාව තුළ අන්තර්ගතය කුමක්ද කියලා තේරුම් ගන්න වෙනවා. දැන් ඔය ඇටකටු කියලා කියන එකේ තේරුම සතෙකුගේ ඉතුරුන ශේෂ කියන එකනේ. අන්න ඒ වගේ ඔබ ජීවත් වෙනකොට ඔබගේ චිත්තසංතානෙහි පවතිනවා යම් යම් අරමුණු මුල් කොටගෙන හටගෙන ශේෂ වුණා වූ මූලයක්. ඒකට කියනවා දේශ මූලය, ලෝභ මූලය කියලා. අන්න ඒ තමයි යටකට. ඒ කියන්නේ පුංචි පුංචි ශේෂ වෙලා තියෙනා වූ හේතු. දැන් මන්ත්‍රයක් මතරනකොට ශක්තියනවා වගේ මේ දේශ හේතු තියාගෙන යම්කිසි පුද්ගලයෙක් පරිගන්න හිතනවා නම්, එහෙම නැත්නම් අපි එකට කියනවා පාරම්භානවා කියලා ලස්සන වචනයක් ගම්මදේවහාරයේ තියෙනවා. ප්‍රතික්‍රියා දක්වන්නට සැලසුම් කරනවා නම්. අන්න එහෙම කරන වාරයක් වාරයක් පාසා මන්ත්‍රය සපිරෙනවා වගේ යලි යලිත් මේ ලෝභ, දේශ හේතු මොහතින් මොහත වැඩෙනවා. අන්න කම්ම නිදානේ වැඩෙන ආකාරය. මේ පිළිබඳව මට තිබෙන තවත් අත්දැකීමක් කියන්නම් ඔබ හැම දෙනාට. පත්මන් සමාජයේත් යම් යම් දූ දරුවන්, යම් යම් වැඩිහිටියන් ජීවිතයේ යම් යම් කලකිරීම හේතු කරන යම් යම් අවස්ථාවලදී සිය දිවි හානි කරගත් අවස්ථා අපි දැකලා තිබෙනවා. ඔබ හිතනවාද ශනික තීරණයක් කියලා මේ සිය දිවි හානි කර ගැනීම? නැහැ. චිත්තසංතානෙහි මේ පිළිබඳව බීජ රෝපණය කරලා කලක් ඒ පිළිබඳව සිටීමෙන් ඒ බලවත් කරගන්නවා. අන්න ඒකයි එතන තියෙන වරද. එහෙම යම් යම් ආකාරයෙන් ඕනෑම කෙනෙක් අසුභවාදී චින්තනයක් තමන්ගේ හිත තුළ තියාගෙන ඒක කල්පනා කරන්න ගියොත්, නැවත හිතන්න ගියොත් මන්ත්‍රේ මතුරුනා වගේ නැවත නැවතත් ඒක බලවත් වෙනවා. මේකයි තේරුම් ගන්න ඕන කරුණ. එවිට යම් මොහොතක් එනවා ඒක බලවත් වෙලා නැගී සිටින සිතේ පතුලේ තිබී සිතට එන කලකිරීම අවස්ථාවකදී, එබඳු දේශහගත අවස්ථාවකදී, කාගෙන් හරි පරිගන්න හිතන අවස්ථාවකදී මේක හිතට එනවා. අන්න ඒක තමයි ව්‍යාග්‍රයාගේ නැගිටීම කියලා කියන්නේ. දැන් එබඳු ව්‍යාග්‍රයක් ඔබේ සිතේ ඉඳලා මේ නැවත නැවත මැතරීම හේවත් මේ පාරම්භෑම හේතු කොටගෙන බලවත් වුණොත් යම් මොහතක අදාළ තැනදී මේ නැගිටලා එනවා. ඒ නැගිටලා ආපු ව්‍යාග්‍රයට නැත්නම් ද්වේෂයට, මෝහයට ඔබව පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔබට පාලනය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔබේ නිසා දඬුවමකට ලක් වෙනවා. එල්ලී මැරීමෙන් මියාම, එහෙම නැත්නම් විශාල වරදක් කිරීම තුළ එල්ලුම් ගස්සව මරණයටපත් වෙන්න සිදුවීම ආදී ඔබටම හානියක් කරේ ඔබේ සිත තුළ ලැබුම් ගත්තා වූ වැඩුණා වූ මේ ලෝභ මූලය සහ ද්වේෂ මූලය කියන එකයි මේකෙන් කියවෙන්නේ. එබැවින් ජීවත් වෙන්න ගිහිල්ලා සිත තුළ තිබෙන්නා වූ මේ ව්‍යාග්‍රයින්ගේ මල යටකට හෙවත් දේශමූලයේ ඉතුරු කිරීමෙන් ඉතුරුනා වූ ශේෂ නැවත නැවත මෙනෙහි කිරීමෙන් බලවත් කරන්න නම් එපා. ඔබට පාලනය කරගත නොහැකි දවසක් වෙනවා එදාට ඔබ කියාවි ජීවිතේ බේරුණොත් මට ඉන්නව මැරෙන්න පෙනුන්නේ නැහැ, පේන්නේ නැහැ කියලා. ජීවිතේ බේරෙයිද කියන්නත් බෑ. ඒබඳු මම දැකලා තියෙන බොහෝ සිද්ධීන් තිබෙනවා. ඒ නිසා මෙහි තියෙන හානිය, මෙහි තියෙන විනාශය තේරුම් කරගන්න පෘථග්ජන භාවය තුළ අරමුණෙන් අරමුණට, කල්පනාවෙන් කල්පනාවට මිසේ යම්කිසි කෙනෙකුට රිදවන්න, යම්කිසි කෙනෙකුගෙන් පලිගන්න, යම්කිසි කෙනෙකුට විනාශයක් කරන්න හිතන්න හිතන්න අර අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියනවා වගේ, අනුන් කපන්ට හෙළු වලේ තමන් ඇද වැටෙනවා කියනවා වගේ, මේ ලෝභ දේශ මෝහ මූලයන්ගේ වැඩිම කවදා හරි දවසක ඔබට පාලනය කරගන්න බැරිව ඒ ව්‍යාග්‍රයාට ඔබ ගොදුරු වෙනවා. ඒ නිසා මේ කියන ව්‍යාග්‍රයා ඉන්නේ කැලේ නෙවෙයි, මේ කියන ව්‍යාග්‍රයාගේ යටකට තියෙන්නේ කැලේ නෙවෙයි, මේ කියන ව්‍යාග්‍රයෙන් ඉන්නවා ලෝභ දේශ මෝහ මූලික කටයුතු කරන්නා වූ හැම කෙනෙක්ගේම චිත්ත පතුලෙහි. එබැවින් බුදුන් වහන්සේ වදාරන්නේ ඒවා පෝෂණය කරන්න එපායි කියන්න. අන්න ලෝභෝ භික්ඛවේ කම්මනිදාන සම්භවෝ, දෝසෝ භික්ඛවේ කම්මනිදාන සම්භවෝ කියලා කියන්නේ ඒකයි. ලෝභයෙන් කටයුතු කිරීම, ද්වේෂයෙන් කටයුතු කිරීම, මෝහයෙන් කටයුතු කිරීම කියන මේ කාරණා කර්ම නිදාන පිණිස හේතු වෙනවායි කියලා පෙන්නලා තිබෙනවා. දැන් ඔන්න අපි කර්ම නිදානයේදී පැති දෙකක් තියෙනවා කියලා තේරුම් ගත්තා. එකක් තමයි සුභ සාධකය, එකක් අසුභ සාධකය. සුභ සාධකයෙන් යහපතක් සලකනවා, අසුභ සාධකයෙන් දුකක් සලකනවා. මේ නිසා තමයි මේ තමන්ට දුක්ගෙන දෙන හේතු සිත තුළ ඉතුරු කරන එක වෙනුවට බුදුරජාණන් වහන්සේ කම්ම නිදාන සූත්‍රයේහි කම්ම නිදාන සම්භවෝ පෙන්නලා කම්ම නිදාන සං කයොත් පෙන්නනු ලබන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් අපි මේ කම්ම නිදානය පිළිබඳව තව ටිකක් තේරුම් ගන්න වෙනවා. පාණාතිපාතෝ අහං වික්කවේ ත්‍රිවිධං වදාමි. අන්න එහෙම තවත් මේ කම්ම නිදාන පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. පාණාතිපාතං ච වික්කවේ ලෝභ හේතු තම්පි, ද්වේෂ හේතු තම්පි, මෝහ හේතු තම්පි. ප්‍රාණාතිපාතේවත් ප්‍රාණඝාතය, ප්‍රාණඝාතයේදී එහි තුල ලෝභ හේතුව, ද්වේෂ හේතුව, මෝහ හේතුව තියෙනවායි කියලා කියනවා. අපි ගලමු බලමු ටිකක් තේරුම් ගන්න. ප්‍රාණඝාතේ නැත්තම් සත්ව ඝාතනයේදී යමෙක් මස් පිණිස සතුන් ඝාතනය කළොත් එහු පිළිබඳ ලෝභයක් නැද්ද? මාංශ ලෝභය තිබෙනවා. එහෙනම් ඒ ලෝභයේ සමග මම රැඳී පවතිනවා. විරුද්ධවාදියෙක් ඝාතනය කළොත් එතන ඔහුගෙන් පලිගන්න රිදවීමක් නැද්ද? එතකොට එතන ද්වේෂ හේතු නේද තියෙන්නේ? ද්වේෂ හේතුව සමගත් මෝහ හේතුව පවතිනවා. අන්න ඒක තමයි පාණාතිපාතා ශික්ෂාපදයේදී නැත්නම් මේ පාණඝාතයේදී ශික්ෂාපදයේ කැඩීමේදී අනිවාර්යයෙන්ම ලෝභ හේතු හෝ ද්වේෂ හේතු මෝහ හේතු සමග කම්ම නිදාන බවට පත් වෙනවා. අන්න ඒ විට නිරන්තරයෙන් මොකද වෙන්නේ? ඔහුගේ සිත් තුළ පවතිනා වූ මේ ස්වභාවය ටිකෙන් ටික බලවත් වෙනවා. මේ පාණාතිපාතය සඳහා පමණක් නෙවෙයි, අදින්නාදානය අරගෙන බලන්න නොදුන් දෙය ගැනීම සම්බන්ධයෙන් යම්කිසි සම්පතක් කෙනෙක් හොරකම් කරන්නේ ඔහුට හිතෙන්නා වූ ලාභ ගැන හිතා, ඒවිතේ ලෝභයයි. තවත් කෙනෙක් පුද්ගලයෙක් සමග තියෙන අමනාපයක් නිසා හොරකම් කරන්න පුළුවන්, ඒතර ද්වේෂයයි. කල්පනා කරලා බලන්න එතකොට අදින්නාදානය තුලත් මේ විදිහට ලෝභ හේතු තම්පි, දෝෂ හේතු තම්පි, මෝහ හේතු තම්පි කියන තුන තිබෙනවා. කාමිත්‍යාචාරය අරන් බලන්න. කාමිත්‍යාචාරයේදී සමහර විට තමන්ට තිබෙනා වූ ලෝභයක් නැත්තම් ආසාවක් ඉටු කර ගැනීම සඳහා මේ දේවල් කරලා තියෙන බව පේනවා. පලිගැනීම සඳහා මේ දේවල් කරලා තියෙන බවත් පේනවා. එතකොට ද්වේෂය. තමන්ට එහෙම ඕනකමක් නැති වුණත් පලිගැනීම සඳහා ද්වේෂයෙන් යම් යම් අපරාධයන් කරමු තැන් අපට හමු වී තිබෙනවා. එබැවින් මේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, සුරාපාන, පරුස වචන, හිස් වචන, කේලාම්, බොරු, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියනවා මේ 10ටම අයිති. 10ටත් වැඩියෙන් කියවුණා. 10ම පතුලේ පවතින්නේ ලෝභ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු. එහෙමනම් යම්කිසි පුද්ගලයෙක් මේ කාරණාවලට අයිති කීපයක නිරත වෙනවා නම් සියල්ලම නැතත් ඔහු තමන්ගේ චිත්තසංතානය තුළ බලවත් කරනු ලබන්නේ ලෝභය නැමැති ව්‍යාග්‍රයා, ද්වේෂය නැමැති ව්‍යාග්‍රයා, මෝහය නැමැති ව්‍යාග්‍රයා. බොහෝ කල්යනකට තමයි ඔහුට පණින්නේ වැඩෙන්නේ. අපව පෙරලගෙන අපව විනාශ කරන්න තරම් ශක්තියක් ලැබෙන්නේ ඒ සඳහා ධර්මයේ සඳහන් කරන්නේ ජවන් ශක්තිය සපයනවායි කියලා. නැවත නැවත සිටීම තුළ තමයි මේක වෙන්නේ. එබැවින් අප විසින් මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් සැපපතා අපේ සිතේ ලෝභ දේශ මෝහයන් වැඩි දියුණු කරනවා නම් අපට සැප වෙනුවට හමුවන්නේ දුකක්. මතක තබා ගන්න. ඒ දුක ඉන්පසුව ශාරීරික විතරක් නෙමෙයි තවත් ඉක්මවා යමින් ශාරීරික මට්ටමේ නොවන රෝග හේතුන් දක්වා ගැඹුරට යන බවට අපට යම් යම් අයගේ ක්‍රියාකාරකම් තුල ඔවුන් විඳිනා වූ දුක් වේදනාවන් තුල දැක ගන්නට ලැබිලා තිබෙනවා. මෙබැවින් කිසිවිටකත් මේක මේ සිත් චිත්තසංතානෙහි පවතිනා වූ ලෝභ දේශ මොහ කියන්නේ සුභ සාධකයක් නන් නෙවෙයි. මතක තබා ගන්න මේ ලෝභ කියන වචනේ ගත්තට මෙහි සාමාන්‍ය ග්‍රාම විවාහරේ පවතින වස්තුවට ඇල්ම කියන අර්ථය ඉක්මවා දකින්නට වෙනවා. අපි ඒක ගන්නවනේ මෙහෙමයි. අරමුණෙහි ලෝභය. එතකොට අපිට අරමුණ තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම සය ආකාරය. එතකොට රූපෙහි ඇලීම, ශබ්දෙහි ඇලීම, ගන්ධෙහි ඇලීම, රසෙහි ඇලීම, පොට්ටබ්බෙහි ඇලීම, මනෝද්වාරෙහි ඇලීම. ඒ විදිහටයි අරමුණෙහි ඇලීමයි ලෝභය. අන ඇලීමෙන් කටයුතු කිරීම කියන එක දරුවෙක් තුළ තියෙන දෙයක් නෙවෙයි. පුංචි දරුවන්ට ඔය ඇලීම කියන එකක් නැහැ. එබැවින්ම උන්ට කම්ම නිදානයකින් තොරයි කියලා හිතන තරමට මුල් ජීවිතේ ගත වෙනවා. තොරම කියන්නත් බෑ මොකද සංසාරික හේතු තියෙන නිසා. නමුත් ආසන්න වශයෙන් ගත්තල එහෙම ප්‍රතික්‍රියා දැක්වීමේ ඕනකමකින් තොරව තමයි සිදුවීම් හමාරවන්නේ දරුවන්ගේ ජීවිතේ. අනේ මේ ළමා කාලයේ ඉක්මවා යාමත් සමග මේ ලෝභ හේතු, දේශ හේතු තමන්ගේ කොට ගැනීම තුළ ඇලීම සහ ගැටීම හට ගන්නවා. අන්න ධර්මයේ නොතේරෙන පැවෙන ස්වාමීනි මම සක්දෙන් දෙවීම කියලා බණින් නැතුව බොහොම ආදරෙන් කතා කරයි කියලා තියෙනවා. ඒ ආදරෙන් කතා කරනකොට අර යක්ෂයාගේ පරිපූර්ණ බව ආපහු බැහැලා ගින් ආසනේ හිස්සලා ගියයි කියලා කියනවා. මට නම් ඉතින් මේක සිද්ධියක් වශයෙන් පෙනෙන්නේ නැහැ. භෞතික සිද්ධියක් වශයෙන් මට පෙනෙනවා අපේ චිත්තසංතානයේ නැමැති ආසනයේ මේ යක්ෂයා වාඩි වෙලා ඉන්නවයි කියලා. අපි බනින්න වනින්න නැත්නම් අපි ඒ කාරණා ලෝභෙන් දේශෙන් මට කටයුතු කරන්න ඌට ආහාර හම්බ වෙනවා මේ යකාට අපේ ජීවිතේ පුරා නැත්නම් අපි ඉන්න තැන පුරා වැඩෙනවා. එතකොට ජීවිතේම ලෝභයේ බලට පත් වෙනවා. අන්න ශේකරන්න ඕන පැත්තකුත් ඒකේ පෙන්නවා. බැනලා බෑ. යකාට බැන්නට බෑ බනින්න බනින්න ආහාර අරගෙන යකා වැඩෙනවා. නමුත් මේ යකාව ශේ කරන්න පුළුවන් ක්‍රමයකත් එකේ පෙන්වලා තියෙනවා. මේවායේ පෙන්වන මේ ගැඹුරු දර්ශනයන් තේරුම් ගන්න සිද්ධි නික්මවා යමින් සිදුවීමක් වශයෙන් දකින්න කල්පනා කරන්න එපා. එවිට එය අභව්‍ය සිදුවීමක් බවට පත් වෙනවා. අවිශ්වාසනීය සිදුවීමක් වෙනවා. නමුත් දැන් බුදු සමයේ උගන්වන ඉගැන්වීම් කිසිවක් අවිශ්වාසනීය වෙන්න බෑ. ඒවැ ගැඹුරු දහමක් පවතිනවා. අපි ඒ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ කියපු කාරණානු ඔබට වැටහෙනවා ඇති. ක්ෂණයක් ක්ෂණයක් පාසාම අපි මේ අරමුණට රැවටි අරමුණ අපි තවත් වචනකින් කියනවා නම් මම කොට මගේ කොට ගැනීමෙන් කටයුතු කරනවා නම් එවිටෙහිදී ලෝභ හේතු, මෝහ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු මගින් කම්ම නිදාන වෙනවා. කම්ම නිදාන කරපුවාම නිදාන කරපු දේවල් ගන්න වෙනවා. අන හොඳ දෙයක් නිදාන කළොත් හොඳ දේවල් වගේ නරක දේවල් නිදාන කරපුවාම නරක විපාක හම්බ වෙනවා. මේ සමාජයේ දකිනවා අපි හිතන්න බැරි විදිහේ දුක්සහගත ඉරණම් වලට පත් වුණ අය. කොහොම වුණාද කියලා හිතන්න බෑ මේ ජීවිතේ. එහෙම තත්වයක් පෙනෙන්නේ නැහැ. නමුත් අදහන්න බැරි තරම් ප්‍රශ්න ගොවැල් වලට මුහුණ දුන්නා ඉන්නවා. එහෙමනම් ඒවට වර්තමාන හේතු නැත්තම් කිසියම් ආකාරයක මේ කම්ම නිදාන සම්භව තියෙන්න ඕනනේ. අනේකයි අපි කල්පනා කරන්න ඕන. අපි කැමතිනම් අපේ ජීවිතේ කොතන හරි සුවසේ ජීවත් වෙන්නට අප තුළ මේ අපට වද දෙන්නා වූ වදකයා හඳුනා ගන්න වෙනවා. සිතුතරේ ඉන්නා වූ හඳුනාගෙන මේ වදකයා පෝෂණය කිරීම වෙනුවට වදකයන්ගෙන් ගැලවෙන්න කටයුතු කරන්න වෙනවා. දැන් මෙසේ බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනු ලබන්නේ පාණාතිපාතයේ සිට මිච්ඡාදිච්ඡය දක්වාම කාරණාවලදී ලෝභ, දේශ, මෝහ මූලික වෙනවයි කියලා. ඒ හැම එකකදීම කාරණා තුනක් මේ විදිහට මූලික වෙනවයි කියන්නේ. එබැවින් අපට මේ සමාජයේදී මේ කියන කරුණු කරන්න බෑ. කරන්න සුදුසු නෑ. අන් අය වෙනුවෙන් එහෙම කළාට ඊට අදාළ විපාක වාරය හිමි කිරීමේ හැකියාව අපිට වෙනවා. ඒකට තමයි කර්ම විපාක කියලා කියන්නේ. කර්ම විපාක විශ්වාසයේ එකපිළිවෙලක් තමයි දුක්සහගත කර්ම විපාක වලින් දුක් විපාක දෙන බැවින් එයින් ඉවත් වී සැපසහගත කර්ම වලට යොමු වීම. නමුත් සැපසහගත කර්ම වලදී පුතග්ජන භාවයේ තුල නම් ලෝභයවත් ඇල්ම කියන එක තිබෙන්නට පුළුවන්. පරත්තම් පටිපද්‍ය දෙන ඕන වෙලාවට. එබැවින් අපට ඇලීමකින් තොරව කටයුතු කරන්න වෙනවා. මෙන්න මෙයයි අපට තේරුම් ගන්න අවශ්‍ය කරුණ බවට පත්වන්නේ. මෙහිදී මේ ඇලීම කියන වචනෙට, මුලාව කියන වචනෙට වෙනත් අර්ථයක් ගන්න බැරිද අපට? හොයාගන්න බැරිද? අන්න එවිට මේ නිදාන වීම හේවත් හේතු ඉතුරු වීම සිදුවන්නේ කුමක් කිරීමෙන්ද කියලා අපි තේරුම් ගන්න වෙනවා. ඒ ආරි සත්‍ය අර්ථයේ විග්‍රහයදී පැහැදිලි කරන ලබන්නේ පංචස්කන්ධ ආත්ම කොට ගැනීමෙන් කියලා. එහෙම නැත්නම් අරමුණෙන් අරමුණට ගන්නා වූ අරමුණ වල ඇලි මුලාවි, ගැටි මුලාවි. මේ ඇලි මුලාවීම සහ ගැටි මුලාවට කියනවා මම කොට ගැනීම සහ මගේ කොට ගැනීම කියලා. දැන් එතකොට දරුවෙකුගේ ජීවිතය ගත්තාම මෙසේ අරමුණු ඒමක් තිබෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා. මම කොට ගැනීමකින් තොරව, මගේ කොට ගැනීමකින් තොරව අවසන් වෙන්න හැරීමක් තිබෙනවා. එවිට අර අසුභ සාධකයට හේතු ඉතුරු වෙන්නේ නැහැ. අන්න මේ ළමාවිය ඉක්මවා යාමත් සමග තමයි මේ අසුභ සාධකයට හේතු ඉතුරු වීම පටන් ගන්නෙ. එබැවින් ධර්මීය තේරුම් නොගන්නා වූ ජීවිතයක් තුළ කොතරම් යහපත් වුණත් මේ අසුභ සාධකයේ තමා පිටපස එමින්, එහෙම නැත්නම් ආසනය තුළ වාඩි වුණා වූ යකා ආසනයේ පිරෙනතුරු වැඩෙන ක්‍රියාවලිය සිදු වෙනවා. මේ ඔබ සමීක්ෂණයකට භාජනය කරලා බලන්න. මා කීපතාවක් පෙන්ලා තිබෙන නිසා මේ ලෝකේ ජීවත් වෙනකොට පෘථග්ජන සමාජයතුළ වැඩියෙන්ම සතුටින් ඉන්නේ කවුද? සතුටින් ඉන්නේ කවුද? වැඩියෙන්ම දුකසෙ ඉන්නේ කවුද කියලා. එවිට ඔබට වැටහෙවි පුංචි දරුවන්ට මේ කම්ම නිදානයේ බරපතල නැසිදා එතරම් දුකක් නැති බව. මහලු වයසට යන විට කම්ම නිදානයන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ බැවින් බොහෝ දුකසේ වාසය කරන බව. මෙබැවින් මේ ගමන අවසාන වී මඟ නිවැරදි කර ගැනීම සුදුසුද? අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙලා ගමන අවසන් කරලා තියෙන්නේ. දැන් මඟ නිවැරදි කරගත්තට යන්න මඟක් නැහැ, කාලය ඉවරයිනේ. එබැවින් නේද අප මේ සමාජයේ විශේෂයෙන් තරුණ පරම්පරාවට යෝජනා කරන්නේ ඔබත් මේ වැරදි පාරේ ගිහින් අවසානයේ මඟ නිවැරදි කරගන්න කල්පනා කරන්න එපා. මඟ වරදිනකොටම අවුරුදු 15 20 25 ආදී වශයෙන් ගන්න පුළුවන් නම් එතනින් එහාට වැරදි මඟ වෙනුවට නිවැරදි මඟ ගන්න පුළුවන්. මේ පිළිබඳව බුදුන් වහන්සේ වදාරලා තියෙන ගාථාවක් මා මෙතෙන්ට මතක් කරන්න කැමතියි. අත්තානං චේ බියං ප්‍රියං යඤ්ඤා රක්ඛේනං සුරක්ෂිතං. තමන්ට තමන් ප්‍රිය නම් තමා සුරකිව තබා ගන්න ආරක්ෂා කරගන්න කැමති නම් තමා යඳුන ශරීරය නෙමෙයි තමාගේ පාරිශුද්ධත්වය. තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගේ පඬිතෝ කියලානේ තියෙන්නේ. මේ ජීවිතේ බෙදනවා යාමවලට. දවස සන්ධ්‍යා යාමයේ මැදියම සහ අලුයම කියලා බෙදනවා වගේ ජීවිත කාලයත් බුදු සමයේ බෙදා තිබෙනවා යාම තුනකට. යාම තුනෙන් එකකදී කෙනෙක් ධර්මයට අවතීර්ණ වේ යුතුයි කියලා වදාරලා තිබෙන්නේ අපනමී බුදුරජාණන් වහන්සේ. මේ යාම විග්‍රහයේදී මා ඇතැම් විට දකිනවා කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය කියලා තුනකට බෙදෙනවා. ඒ යාම බෙදීම වැරදි. එහෙම නෙවෙයි ඒක වෙන්න වෙනවා. යමක් තේරුම් ගත නොහැකි ලදරුවකී කාලය අදහරින්න වෙනවා. යමක් කරන නොහැකි මහලු කාලයත් අතාරින්න වෙනවා. මේ දෙක අතෑරුවහම තමයි අපට තිබෙන්නේ නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, සාග්ග යෞවනයේ කියන යෞවනත්වයේ ඉක්ම නොගිය අවුරුදු 10 12 පටන් 60 70 දක්වා වැඩ කරන්න පුළුවන් කාලයක්. ඒ කාලයෙන් එක කාලයකදී මේ ව්‍යාග්‍රය අල්ලගන්න, ව්‍යාග්‍රය නසා දමන්න අවශ්‍ය මන්ත්‍රය ඉගෙන ගන්න ඕන. මම දකින්නේ වඩාත් සුදුසු නව යෞවනයේ කියලා. නමුත් නව යෞවනයේ ගත වෙලා නම් භද්‍ර යෞවනයේ වුණත් කමක් නැහැ. මද්‍ර යෞවනයේ ගත වෙලා නම් ආග්‍ර යෞවනයේ වුණත් කමක් නැහැ. මෙලොවට වැඩ ගැනීම සඳහා නැත්තම් මේ ලෝභකය, දෝසක්කය, මෝහක්කය කියන தත්ත්වෙන් ලබන්න ඕන ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා නම් ඔබ මේ සඳහා කටයුතු කළ යුතුයි. දැන් රැස්වීම සහ ශ්‍රේවීම කොහොමද සිදු වෙන්නේ? ඒක තේරුම් ගන්න වෙනවා. ලෝභෝච භික්ඛවේ කම්මනිදාන සම්භවෝ, ලෝභක්ඛය කම්මනිදාන සංඛයෝ. ලෝභ රැස්වීමෙන් කර්ම නිදාන වෙනවා, ලෝභ ක්ෂය කිරීමෙන් කර්ම නිදාන වෙන්නේ නැහැ, කම්ම නිදාන වීම ක්ෂය වෙනවායි කියන්නේ. අන්න එබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ මේ ධර්මයේහි ධර්මයේ තේරෙන පුද්ගලයාට තිබෙන්නේ කර්ම රැස් කිරීමද කර්ම ක්ෂය කිරීමද කියලා කල්පනා කරන්න. බොහෝ විට වත්මන් සමාජයේ බොහෝ දෙනා කර්ම රැස් කිරීම තමන්ගේ ජීවන ප්‍රතිපදාව බවට පත් වෙනවා. කර්ම රැස් කරාම ඔය කියන ආකාරයට ඉදිරි විපාක වාරයක් සසරේ පැවැත්ම හිම වෙනවා. නමුත් සදහම් යට වුණ සමාජයක, සදහම් නොයැදෙන සමාජයක පාප කර්මයන්ගෙන් මිදී පුණ්‍ය කර්මයන් රැස් කිරීම වැරදි හෝ එපා කියන තැනට අපට යන්න බෑ. මොකද සදහම් වැටෙන්නේ නැති පුද්ගලයාට ඒ ක්‍රියාකාරකමක් තියෙන වෙනවා මෙලොව සහ පරලොව වශයෙන් අපාගත වීමෙන් වැළකීම සඳහා. නමුත් සදහම් තේරුම් ගත්තාම මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේ කියන වදනක් පවතිනවා සම්මාදිට්ඨි සූත්‍රවල. එහෙම නැත්නම් සදහම් හමු වුණු පුද්ගලයාට මතු උපදින්නට හේතු ඉතුරු නොකර කර්ම ඉවර කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා තියෙනවා. එබැවින් අපි පළමුව අසුභ සාධකයෙන් මිදෙන්න වෙනවා. ඊළඟට සුභ සාධකේනොත් මිදෙන්ට වෙනවා කියන එක තමයි මගේ කල්පනාව නා. මේ කියන්නේ ඔබට ආර්ථිකව ලැබෙන සුභ සාධකේ නෙමෙයි. මේ කර්ම කියන බීජ, කර්ම බීජ කියන එකේ ස්වභාවය ගන්නකො. තේ කීන බීජාවිරුල්ලිච්ඡන්දා. ඒ කියන්නේ බීජ වූ සීන කරා වූ කෙනෙක් ගැන කතා කරන රහතන් වහන්සේ පිළිබඳව. අපි බීජ රැස් කරනවා, බීජ ශේඛ කිරීමක් බුදු සමය හඳුන්වන ලබනවා නේද? එබැවින් මේ බීජ ශේඛ කරන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි අවසන් මිනිත්තු කීපෙදී ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ කම්මක්ඛයා සංවත්තති කියන කරුණේදී කර්ම ශේ වෙන්නේ කොහොමද කියන එක. අන්න මේ පිළිබඳව අප තේරුම් ගන්න වෙනවා. අපිට මේ මොහොතින් මොහත උපදින නැසන ධර්මතාවයක් පවතින අපේ ජීවිතවල ස්කන්ධ පංචකයන් කියලා. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින්නේ එක එක දේවල්. ඒ දේවල් මමකට මගේකට මගේ ආත්මකට ගත්තාම එතන තියෙන සංකල්පේ නිත්‍යසුකාත්ම. නිත්‍යසුකාත්ම සංකල්පයේ ස්වභාවයම තමයි කර්ම බීජ ඉතුරු වෙන එක. අර අර්ථ සාධකයට කැපෙනවා වගේ හේතු ඉතුරු වෙන එක. ඒ නිසා මේ ඉදිරියට තබන හේතු නිසා ඉදිරියට සසර ගමන සිදු වෙනවා. ඒ සිදුවීමට මූල ධාතු වශයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ සියලු සංස්කාරයන්ගේ නිත්‍යකාත්ම නම් වූ වැරදි දර්ශනයක් ඔබ ධර්මයේ වශයෙන් පිළිගැනීමෙහිවත් ධර්මය සර්පය ධර්මය නෙවෙයි සර්පයාගේ හිසින් හෝ කඳින් අල්ලා ගැනීම. ඔය අලගත් දූපම සූත්‍රයේ කියන සූත්‍රය සඳහන් වෙනවා සර්ප උපමාවක්. සර්පය අල්ලන්න ඕන නම් හරියටම හිසින් අල්ලන්න කියලා කියනවා. එවිට අතේ දැවඩුනාට නැත්තම් අත වටේ එතුණට ඔහුට විනාශයක් කරන්න බෑ. නමුත් කඳින් හෝ වල්ගෙන් ඇල්ලුවොත් ආපසු හැරී දෂ්ට කරනු ලබනවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ වදාළ දහම තේරුම් අරගන් නැතුව දහම වෙනුවට වෙන දෙයක් අල්ලගත්තොත් එතකොට දහම වැරදි පැත්තට ගැනීම සිදු වෙනවා. එතකොට ඒකට දුක් විපාක Tamanටම ඉඳින් සිද්ධ වෙනවා. එබැවින් අවසන් විග්‍රහයට එනකොට තේරුම් ගන්න ඕන බුදු පියාණන් වහන්සේ වදාළා වූ සියලු සංස්කාරයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ දහම ද අපි පිළි අරන් තියෙන්නේ. සියලු සංස්කාරයන් නিত্য සුඛාත්මයි කියන අදහම ද අපි පිළි අරන් තියෙන්නේ කියන එක. ඉතින් මේ සංකාර ගැන කතා කරන්න ආවහම වත්මන් සමාජයේ තවදුරටත් තියෙනා වූ මිත්‍යාවන්සයි මතවල ඉන්න නිසා මේ කරුණු නොකියත් බෑ. තාමත් බොහෝ දෙනාට මේ අවබෞද්ධ සමාජයේ මේ සංඛාරයන්ගේ අනිත්‍යනු බාහිර වස්තුන්ගේ කැඩී විඳී යාම. ඉතින් ඕන් ඒවා අනිත්‍ය වෙනස් වෙනවා දකිනවා ඒ සෝවාන් වෙන්නේ නැත්ති කියලා බලන් ඉන්නවා. නමුත් සංඛාර කියන ಪದේ අපි අරගෙන තිබෙන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන සංඛාර ස්කන්ධය තුළට. එතකොට පාලිය සංඛාර කියන්නේ ලෝභ දේශ මොහ වලට. සයන්න බින්දු අල්ප ප්‍රාණ කායන්ෙන් සංඛාර කියන්නේ බාහිර ලෝ තියෙනා වූ කසල වලට. මප්‍රාණ කයන්ෙන් ආපහම සංකාර කියන්නේ චේතනාවේ රැස් කරන්නා වූ ලෝභ දේශ මොහ වලට. එතකොට ලෝභ දේශ මොහ රැස් වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි නිට්ටය කොට ගන්නා නිසා. එබැවින් මේ සංකාරයන්ගේ ප්‍රභේදයක් පවතිනවා. ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ අපුඤ්ඤාවි සංකාරය හේවත් පව රැස්වීම, අනතුරු පුඤ්ඤාවි සංකාරය හේවත් පින් රැස්වීම සහ අනතුරු ධාන හේවත් ධාන කුසල් රැස්වීම කියන මේ පුඤ්ඤාවි අපුඤ්ඤාවි ආනිජ්ජාවි කියන සංකාර තුන තමයි සබ්බේ සංකාරා කියන්නේ. ඉතින් මේවා තේරුම් ගත්තේ නැතුව සබ්බේ සංඛාරා අනිච්චාති කියලා නිවසක් ඉදිරියට බැනරයක් ප්‍රදර්ශනය කළාට ඒකෙන් අදාළ දේවල් කියවෙන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චාති කියන එක ගැඹුරු දහමක්. නිවසක් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න ඕනේ කෙනෙක් මිය ගියා කියන එක. ඒ මිය ගියා කියන එක ප්‍රදර්ශනය කරන්න සබ්බේ සංඛාරා අනිච්චාති වදනේ දීම කොතරම් උචිතදයි ඔබ කල්පනා කරලා බලන්න. මට නම් තේන්නේ ඉහි ගැඹුරු දහමක් පවතින බැවින් ඒකටම අධිකමක් කරනවායි කියලා. මිය ගිය කෙනෙක් ගැන දැනවන්නට අවශ්‍ය නම් හා සංයෝගා වියෝගන්තා කියලා හරි, එහෙම නැත්නම් මරණන්තං හි ජීවිතං කියලා හරි, සබ්බේ සත්තා මරිස්සන්ති කියලා යොදාගත්තාම ඒ නිවසෙත් මරණයක් වෙලා තියෙනවා වෙන්න පුළුවන් කියන අදහස මතුවේවි. මේ සබ්බේ සංඛාරා අනිච්චාති යන්න ජීවිතයේ හැකිතාක් මුලදී තේරුම් අරගෙන ඒ අනුගමනය කරන්න. අනිච්ච භාවය අනුගමනය කරපුවම තමයි යදා පඤ්ඤාය පස්සති යම් මිටක නොනින් දකීද ඒක දුකින් මිදෙනවායි කියනවා. ඒ නිවීමට මඟ කියලා පෙන්නනවානේ. එබැවින් මා දකින්නේ සංඛාරයන්ගේ අනිත්‍ය බව කෙනෙකුගේ මරණයෙන් පසු ප්‍රදර්ශනය කළ බැනරයෙන් ඉවත්කොට ඔහුගේ ජීවිතයේ අවුරුදු 15 20 අතර තුර ඔහුට වටහා දිය යුතු දහමක් බවයි. අන්න එවිට නিত্য සුඛාත්ම සංකල්පයෙන් මේ ලෝභ නිදාන වෙන එක, ද්වේෂ නිදාන වෙන එක, මෝහ නිදාන වෙන එක ඔහුට නවත්ත ගන්න පුළුවන්කමක් තියෙනවා. එතනින් එහාට ව්‍යාග්‍රය වැඩින්නේ නැහැ. එතනින් එහාට ආසනය තුළ යකාට ආහාර හම් වෙන්නේ නැහැ. අන්න පෘථග්ජන පුද්ගලයා මේ ව්‍යාග්‍රය හිත තුළ තියාගෙන නැත්තම් මේ යකා හිත තුළ තියාගෙන ඔහුට ආහාර දෙනවා. මන්ත්‍රයක් මතරන මොහොතක් පාසා මන්ත්‍රේ සිද්ධ වෙනවා වගේ යලි අරමුණෙන් අරමුණට එහෙම ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට අර මන්තරයක් නතරන විට 108 වර හොයන්න පැත්තකින් කැටේ කැටේ තියෙනවා මා දැකලා තියෙනවා. එතකොට ඒකෙන් තමයි ගණන ඉහළ යන්නේ 108 හෝ 1000 වර දක්වා. ඒ වගේ නැවත නැවත මේ ශක්තියින් තබන්න තබන්න මේ බලවත් වීම අපම කරගන්නා වූ හානියක් අපට. එබැවින් මේ අප සිත තුළ läගෙන්නා වූ ව්‍යාග්‍රයින් නැත්තම් මේ යකා පෝෂණය කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මරා දමන්නට. අන්න ඒකයි ලෝභක්ඛයා ලෝභක්ඛයෝ කම්මක්ඛයා සංවත්ති කියලා පෙන්නන්නේ. ලෝභ ක්ෂය කිරීමෙන් කර්ම රැස්වන්නේ නැහැ කියන එක. ලෝභ නිදාන, කම්ම නිදාන සංඛයෝ කියලා පෙන්නන්නේ. එහෙම නැත්නම් කම්ම නිදාන සංභයෝ වෙනුවට කම්ම නිදාන වෙනවා කියන කෙනාට සම්ම නිදාන වෙන්නේ නැහැ කියන එක. දැන් කම්ම නිදාන කිරීමද බුදු සමයේ ගැඹුරු අර්ථය කම්මක්ඛය කිරීමද නැත්නම් කර්ම නිදාන සංඛය කිරීමද කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අපිට අරමුණේදී අරමුණ අඳුනාගෙන කටයුතු කරන අතර අරමුණ යලි විඳීමේ ඕනෑකමක් ඉතිරි කරන්නේ නැතිව අවසන් කරන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. ඉදිරියට නොතබා අවසන් කිරීම. ඔබ නිකමට කල්පනා කරලා බලන්න. පාදයක් ඉදිරියට තව යන ගමන නේද කොච්චර කල් හරි ඉදිරියට යන්නේ. ඊළඟ පාදයේ පිටපස තිබෙනවා ඒක අරන් ඉදිරියට තිබ්බහම තබන පාදයක් පාසා ඔබ ඉදිරියට යනවා. අන්න ඒ වගේ ක්‍රස්තන කර්මයක් පාසා ඔබට ඉදිරි සංසාර ගමනක් හම්බ වෙනවා. නමුත් කර්ම ක්ෂය කරන්න අවශ්‍ය ධම ගත්තාම තමයි සංසාර ගමන වෙනුවට නැත්තම් මේ දුක් වලට හේතු රැස්වීම වෙනුවට දුක් වලට හේතු ක්ෂය කිරීම ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙනවා. මේ පිළිබඳ මා තවත් වදනක් ප්‍රකාශ කරන්න කැමතියි මේ මොහොතේදී. ඒ තමයි බුද්ධසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියන මේ පාඨය මා මීට පෙර දවසක් දේශනා කළා සච්චක සූත්‍රයේදී. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කිරීම සඳහා තමයි ධර්ම දේශනා කරන්නේ. එහි අවසන් පදේ පවතිනවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා. පිරිනිවියා වූ බුදුන් පිරිනිවීමට ධර්ම දේශනා කරනවායි කියන එක. පිරිනිවියා වූ කියන වචනේ අපට අවුරුදු 80ට යොදන්න බැරි. ඇයි? ඉන්පස්සේ ධර්ම දේශනාවක් කළේ නැහැ. ධර්ම දේශනා කළේ 35 සිට 80 දක්වා. එබැවින් පිරිනිවීම සිදු වෙලා තියෙන්නේ අවුරුදු 35 දී. අන්න එවිට අපට බුදු සමයෙන් පෙන්වන නිවීම ජීවිතයෙන් පරිබාහිර වූවක් නොව ජීවිතය තුළ තියෙන දෙයක් බවට හොඳ සාධකයක්. එබැවින් කර්ම රැස් කිරීම සසර ඇවිදීම පිණිස හේතු වෙනවා. කර්මක්ෂය කිරීම පිරිනිවීම පිණිස හේතු වෙනවා. අන්න ඔබට කරන්න තියලා තියෙන්නේ ලෝභ දේශ මොහ පෝෂණය කිරීම නෙමෙයි. ඒවා ක්ෂය වෙන විදිහ හොයා ගැනීම. අරමුණෙහි ඇලීමෙන් මම මගේ ආත්මකට ගැනීමෙන් තමයි මේ හේතු ඉතුරු වීම. පෙන්වලා තියෙනවා කාබන් කොලයක් කියලා යටින් ලියනකොට ලියවෙනවා වගේ. දැන් මතක් කළා මම අර්ථ සාධකයේ ඉතුරු කරනවා වගේ කියලා. අනර්ථ සාධකයක් ඉතුරු කරන ලබනවා ලෝභ දේශ මොහ රැස් කිරීම තුළින්. දැන් අනර්ථ සාධකේ කපා හරින්නට වෙනවා. ඒ නිසා වර්තමානයේදී ඔබේ සිතට ලෝභ දේශ මොහයන් ආවහම ඒවා ක්‍රියාවට නගන්න යන්නේ නැතුව ඒවා කයට වචනට දීලා ගහන්න බනින්න කපන්න කොටන්න පරිගන්ට යන්නේ නැතිව දරා ගැනීමේ ශක්තියක් තුළින් ඒක ඉවසනවායි කියලා කියන්නේ. පීඩනයක් කාටවත් එල්ල කරන්නේ නැතුව අවසන් කරන්න ඕන. ඉතිරි නැතිව අවසන් කිරීමට තමයි කියන්නේ අවශ්‍ය ක්‍රියාකාරකමේ යෙදෙනවායි කියන එක. ඉතිරි නැතුව අවසන් වෙන්නේ මොනවා කළොත්ද? කල්පනා කරලා දාන්න. ඉතිරි නැතිව අවසන් වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනය පිළිගත්තු. ඔන්න අපි අන්තිමට එනකොට අවශ්‍ය තැනට එනවා ධර්ම දේශනාවේදී. බුදු පියාණන් වහන්සේලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දේශනා කරලා තියෙන්නේ බාහිර තියෙන වස්තුන් ගැන අනිත්‍යයි, ඒවා නිසා දුකයි, ඒවා නිසා අනාත්මයි කියලා කී කියා කටපාඩම් කරන් ඉන්න නොවේ. ප්‍රායෝගික භාවිතයේදී මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තුළ කර්ම රැස්වීම වෙනුවට කර්ම ශේවීම සිදු වෙනවා. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට තමයි මාර්ගඵලලාභීත්වයට පත් වෙනවා කියලා කියන්නේ. සංස්කාරයන්ගේ නිස්සුකාත්ම තියෙන පුතරිජන භාවය තුළ. සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිගැනීම තමයි ආර්ය භාවයට පත් වීම කියලා කියන්නේ. ඒ තමයි ආසවක්ඛයන සූත්‍රය පෙන්වන්නේ ජානතෝ හං වික්කවේ පසතෝ ආසවානංකයන් අදාමි කියලා. ඉදිරියට අපි අහන්න ලැබෙන දෙයක් වෙන්න පුළුවන් මේ. නො අජානතෝ නො අපසතෝ. මේ ආසවානංකයන් කියන එකේ තමයි කර්මක්ෂේත්‍ර දෙක කියන්නේ. නොනින් දැකීම දන්න කෙනාටයි දක්නා කෙනාටයි මේක කරන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒ නිසා ආර්ය භූමියේදී ආර්ය මාර්ගයේදී තමයි කර්මක්ෂය වීම සිදු වෙන්නේ. කර්ම රැස්වීම සිදු වෙන්නේ පුතර්ජන භූමියේදී. අපි තාමත් පු탁ජනයි කියලා යමෙක් කියනවා නම් ඕන්නේ පු탁ජන භූමියේ කර්ම රැස්සන භූමියේදී සමහර විට ඒක එහි ලෝභ දේශ මොහයන් රැස් නොවනවා වෙන්න පුළුවන් අඩු වශයෙන්. නමුත් කර්ම රැස්වීම තිබෙනවා. ඒ කියන්නේ ඉදිරි පැවැත්මට අවශ්‍ය කාරණා එකතු කරමින් සිටිනවායි කියන එක. අපට අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ වදාළ ආර්ය භූමියට පැමිණ රැස්වීම වෙනුවට අස්කිරීමේ ප්‍රතිපදාව නෙවෙයිද? හොඳට තේරුම් ගන්න වෙනවා මේක. එබැවින් මේ අනිත්‍ය සම්බන්ධයෙන් තියෙන වටිනාකම, අනිත්‍ය කියන වචනේ තියෙන සුන්දරත්වය සමාජයේ තේරුම් ගන්න වෙනවා. දැන් සමහර අය නම් මේ අනිත්‍ය කියන වචනට හරි බයයි. වත පිටි ඉද කරන් හර කපාන ජීවිතං අනියතං. අනියත වඩනවා. ඒවා නියත නෑ කියන අර්ථය. නමුත් වෙනස් වෙන සුළු ස්වභාවය වෙනයි බාහිර වස්තුන්ගේ. අනිත්‍ය කියන වචනේ අර්ථ හොයාගන්නට මේ ඇතිවීම නැතිවීමට එහා යන්න වෙනවා. මම නම් මෙන්නමයි මේක හොයාගෙන තිබෙන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණානේ අවුරුදු 35 දී. එදා සිට 80 දක්වා උන්වහන්සේ ජීවත් වුණා. එවිට නිරන්තරයෙන් උන්වහන්සේට ජීවත් වීමට රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වුණා. ඒ ස්කන්ධ පංචකයන් තුල තිබුණේ උපාදානස්කන්ධ නෙමෙයි ස්කන්ධ පංචකයන්. බලන්න දෙයක් නැහැ. සීල සූත්‍ර වැනි සූත්‍ර වල පැහැදිලිව බලන්න දෙයක් නැහැ. අනිදුක්ඛානාත්ම වශයෙන් ජීවන පහස සඳහා බැලෙනවයි කියන එක. දැන් අනිත්‍ය දුක්ඛානාත්ම කියන එකේ තේරුම අනිත්‍ය කියන්නේ නැති වෙනවා නම් දුක කියන්නේ දුක නම් බුදුරජාණන් වහන්සේට අවුරුදු 35 සිට 80 දක්වා දුක්ති විලා තියෙන්න ඕන නේද? මේවා කියන්නේ වාද විවාද කරන්න නෙමෙයි කල්පනා කරන්න. එබැවින් බුදු පියාණන් වහන්සේගේ හැම ස්කන්ධ පංචකයක්ම අනිත් දුක්ඛ අනාත්ම නම් එතන තිබෙන නිවීම නම් අනිත්‍ය යනු ඇතිවීම නැතිවීමද දුක්ඛ යනු දුකද අනාත්ම යනු ආත්මයක් නැහැ කියන එකද? එබැවින් ගැඹුරට යනකොට මේ පිළිබඳව තේරුම් ගන්න වෙනවා. බලන්න මේ පිළිබඳව පාළි පාඨයන් තියෙන ආකාරයේ සූත්‍ර දේශනාවල එකක් අපි ගන්නවා. ඒතං මම ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තා. ස්කන්ධ පංචකයෙන් පංචකයට එමගේ ආත්මය. ඒතන් මම කියන එකේ තේරුමයි ඒසෝ හමස්මින් කියන එකේ තේරුමයි ඒසෝ මේ අත්තා කියන එකේ තේරුමයි එහෙමයි. මගේ ඒ මම එමගේ ආත්මය. දැන් මේ නොවේද නිත්සුකාත්ම කියන්නේ? එතකොට සුඛ කියන්නේ මගේ කියන එක නෙවෙයිද? නිත්‍ය කියන්නේ මම, සුඛ කියන්නේ මගේ, ආත්ම කියන්නේ එහෙනම් මගේ ආත්මය. ඒ ස්කන්ධයයි මගේ ආත්මය බවට පත් වෙන්නේ. නিত্য මම නම් සුඛ මගේ නම් ආත්ම මගේ ආත්මය නම් අනිත්‍ය යනු මම නොවේයි, දුක්ඛ යනු මගේ නොවේයි, ආත්ම යනු අනාත්ම යනු මගේ ආත්මය නොවේයි, තරහව මගේ ආත්මය නොවේයි, බය මගේ ආත්මය නොවේයි, එහෙම ජීවිතය නෙවෙයි. දැන් ඔබට මේ අනිදුක්ඛානාත්මයට මෙහෙම අර්ථයක් ගන්න තරම් නුවණ වැඩිලා නැද්ද? ඇති වෙනව නැති වෙනව වෙනකොට මම නොවේ කියන අර්ථය මම කොට ගන්න නැත්නම් හේතු ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මම කොට ගන්නේ නැහැ. මගේ ආත්ම වෙන්නේ. එතකොට ඒක කර්මක්ෂය වෙන ප්‍රතිපදාව. එබැවින් කර්මක්ෂය වෙන ප්‍රතිපදාව අනිදුක්ඛානාත්මයයි. කර්ම රැස් වෙන ප්‍රතිපදාව නිත්සුඛාත්මයි. පාප කර්මයේ හෝ පුණ්‍ය කර්මයේ හෝ ධ්‍යාන කුසලයේදී හෝ නිත්‍යසුඛාත්ම නැමැති ධර්මතාවය අනුගමනය කරන්නේ නම් කර්ම රැස් වෙනවා. එවිට අපායේ හෝ දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ හෝ සසර ඇවිදින්න පුළුවන් කමක් තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කර්මක්ෂය වීම සඳහා උන්වහන්සේ ලොවට හෙළි කර වදාළ දහම වන්නේ සියලු සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මයයි. ඒ වදනින් භාවිතා කරන්න නැතුව මේ ඉතිරි නැතුව අවසන් වීම මම කොට නොගන්නේ නම් ඉතුරු නැතුව අවසන් වෙනවා කියන මේ අවබෝධය ලබා ගන්න පුළුවන් නම් මම නොවේයි එතන, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි යන්න නොවේද අනිදුක්ඛානාත්මයේ තේරුම. මේ තැන දක්වා එන්නට ඔබේ බුද්ධිය දියුණු කරගන්න. ඒ සඳහා මෙම ධර්මානුශාසනාව ඔබට ප්‍රයෝගී කරගන්න පුළුවන් වේවි. එබැවින් මේ චිත්තසංතානගතව ඉන්නා වූ සර්පයාට ආහාර ලබා දී ඒ සර්පයා නැත්තම් ව්‍යාග්‍රයා පෝෂණය කරන්නේ නැතුව ඔබේ චිත්තසංතානෙහි වාඩි වෙන්නා වූ මේ යකාට ආහාර සපයමින් යකා පෝෂණය කරන්නේ නැතුව ඒ දෙකම සිදුවෙන්නේ නිත්සුකාත්ම සංකල්පය තුළ. දෙකෙන්ම පෙන්වන්නේ එක දෙයක්. බුදු පියාණන් වහන්සේ වදාළ මේ ධර්මතාවයේ තේරුම් අරගෙන ඔබ මේ ජීවිතයේ ආර්ය භාවයට පත් වී කර්මක්ෂය කිරීම වෙනුවට කර්ම රැස් කිරීම වෙනුවට කර්මක්ෂය කිරීමේ මඟ යන්න. එතකොට පැහැදිලි කර වදාරනවා ලෝභක්ඛය කම්ම නිදාන සංඛයෝ මේ ප්‍රතිඵලය ඔබට ලබන්න පුළුවන් වේවි. එසේ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් ඔබට සදහම් අවබෝධයෙන් මේ ජීවිතය තුළින්ම දුක් නිමාව කර ගැනීම සඳහා අවශ්‍ය දැනස පෑදේවායි කියන ප්‍රාර්ථනයක් කරමින් අප අදත් මේ මොහොතේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. ආකාශත්ථා චුම්මත්තා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාතම තෙරුවන් සරණයි. සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ.